Praise the Lord. Prashansaveva. So we are going to conclude the series, exciting series called Growing into Maturity. Parinathabhavaya khara vardhaneya vima eithamat udyogimat iganvima ada davase api avasan karanna yanawa. Pastor Lisa and I have been discussing this meeting, this teaching, and we are so excited. You know, we enjoy bringing this, and we have grown as well personally, you know, as we studied the word. Pastor Lisut mamat me parinathabhavaya khara vardhaneya vima iganvima බොහෝ ඒ ගැන කතා කරා ඒ තුලින් අපිත් වර්ධනය වෙලා බොහෝ දේ ලබාගෙන තිබෙනවා you know god loves us so much that he does not want us to remain in the same way දෙවියන් වහන්සේ අපට එතරම් ප්‍රේම කරන උන්වහන්සේගේ කැමැත්ත නෙවෙයි අපි එකම මට්ටමක සිටීම you know when we had our children when they were at baby level we enjoyed them we cuddled them we enjoyed them but none of us parents wanted them to be babies all the time අපගේ දරුවන් ඉතාමත්ම කුඩා කල අපි ඔවුන්ව ඉතාම භුක්ති විඳා ඔවුන්ව බැලඳගත්තා නමුත් අපේ දෙමාපියන් හැටියට කැමැත්ත නෙවෙයි ඔවුන් එහෙම බිලින්දන් වගේ හැමදාම සිටීම In fact we were relieved and excited when they started to grow and begin to do their own you know things amen ඔවුන් වර්ධනය වෙනකොට තමන්ගේ දේ තමන්ම කරගන්නකොට අපි ඇත්තටම සතුටු වුණා උද්‍යෝගිමත් වුණා This is the same way with our heavenly father ඒ ආකාරයෙන්මයි අපගේ ස්වර්ගික පියාණන් සමග. He loves us so much. උන්වහන්සේ අපට එතරම් ප්‍රේම කරනවා. How many of you know that God loves you? ඔබ කී දෙනෙක් දන්නවද දෙවියන් වහන්සේ ඔබට ප්‍රේම කරනවා? But he loves you too much that he doesn't want you to be the same at the same level. උන්වහන්සේ එතරම් ඔබට ප්‍රේම කරනවා උන්වහන්සේගේ කැමැත්ත එම නිසා ඔබ එක මට්ටමේ සිටීම නොවේ. He wants you to grow up. උන්වහන්සේගේ කැමැත්ත ඔබ වර්ධනය වීම. Hallelujah. Sometimes we tell our children, "Come on, when are you going to grow up?" සමහර වෙලාවට අපි ළමයින්ට කියනවා නේද, "කවදද ඔබ වර්ධනය වෙන්න යන්නේ, ලොකු වෙන්න යන්නේ?" So there are stages of growth in the physical and in the same way there are stages of growth in the spiritual life. වර්ධනය වීමේ විවිධ මට්ටම් තිබෙනවා භෞතික ජීවිතයේත් ආත්මික ජීවිතයේත්. And there are changes in your diet. According to your growth. ඒ වගේම amen අපි වර්ධනය වෙන විට අපි ගන්න අපගේ ආහාර වට්ටෝරුවෙත් වෙනස් වීම සිදු වෙනවා නේද? Having the same diet and no changes in your diet something is wrong with you. පොඩි කාලේ ඉඳලා එකම ආහාර අපි වර්ධනය වෙනකොටත් ගන්නව නම් ඒ කියන්නේ යම් ප්‍රශ්නයක් තිබෙනවා නේද? And in our spiritual life also there are different diets that God wants to give to us. So that we may grow. අපේ ආත්මික ජීවිතයේ දෙවියන් වහන්සේගේ කැමැත්ත විවිධ වූ ආහාර වට්ටෝරු අපට දීමයි අපි වර්ධනය වෙන පිණිස. Hallelujah. Hallelujah. And the material of for our growth is the word of God. අපගේ වර්ධනයේ උදෙසා අමුද්‍රව්‍ය තමයි දේව වචනය. So as a child of God, you must have an appetite for the word of God. දෙවියන් වහන්සේගේ දරුවෙකු හැටියට අනිවාර්යයෙන්ම අපට දේව වචනය උදෙසා රුචියක් තිබිය යුතුමයි. If you don't have an appetite for the word of God, දේව වචනය කෙරෙහි රුචියක් නැත්නම්, it is an indication that your spiritual health is in trouble. අපගේ ආත්මික නිරෝගීභාවය පොරබැදීමට ලක් වෙලා කියන එක පිළිපෙබු වීමක් තමයි අපට ආත්මික ඒ දේව වචනයට රුචියක් නැත්නම්. A child of God must never be bored with the word of God. දෙවියන් වහන්සේගේ දරුවෙකු කවදාකවත් කම්මැලි විය යුතු නැහැ දේව වචනය සම්බන්ධයෙන්. Must be always eager and hungry for the word of God. නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේගේ දරුවන් කුසගින්නෙන් සිටිය යුතුයි දේව වචනය ලබා ගන්නට. Hallelujah. In Acts chapter 19 are we ready to read some scriptures Acts chapter 19 verse 20 can we have in single also so mightily grieved the word of God and prevailed balagathalesa swamin wahansege wachane vardhane vi balavat uneya hallelujah hallelujah it says the word of God grew and something happened when the word of God grew esthane kino vachane vardhane una vachane vardhane u kala yam balavat deyak siddha una there was an impact in Ephesians when the word of God was preached and the people received the word of God gladly එපිසේ ඒ දේව වචනය දේශනා කරනකොට ඒ එපිසේ සෙනඟට යම් බලපෑමක් ඇති වුණා. The word of God began to spread. Hallelujah. It began to impact the city of Ephesus. වචනය ව්‍යාප්ත වෙන්න වර්ධනය වෙන්න පටන් ගත්ත ඒ එපිස මුළු ප්‍රදේශයටම බලපෑමක් ඇති වුණා. I was looking at the Greek word for prevailed. ඒ වචනය බලවත් වී බලවත් වුණා කියලා කියන ස්ථානයේ මම ඒ උදෙසා ග්‍රීක වචනය බැලුවා. It says to be strong. Hallelujah. ග්‍රීක වචනයේ අර්ථය තමයි ශක්තිමත් වන පිණිස. To have power. Hallelujah. බලය ලබන පිණිස. To be strong and to have power. බලය ලබන පිණිස සහ ශක්තිය ලබන පිණිස. You know God wants his children to be strong, to have power. Hallelujah. වහන්සේගේ කැමැතුන් වහන්සේගේ දරුවන් ශක්තිමත් වී බලය ලැබීමයි. And that will only happen if the word of God grows in you. එද සිදුවෙන්නේ දේව වචනය ඔබ තුල වර්ධනය වුණොත් පමණයි. Hallelujah. Hallelujah. The more of the word you have in your spirit. දේව වචනය ඔබගේ ආත්මයේ වැඩි වෙන්න වැඩි වෙන්න. You will be strong and you will be powerful. Hallelujah. Hallelujah. No devil will be able to touch you. කිසිම යක්ෂයෙකුට බැහැ ඔබව ස්පර්ශ කරන්නට. You know why do Christians say oh the devil did this, devil did that? ඒක තුනුවන් කියන මේ අක්ෂාරදේ කරා මේ දේ කරා කියලා. Because the word of God has not become strong in them. ඒ දේව වචනේ වුන් තුල ශක්තිමත් වෙලා නැති නිසා. Hallelujah. Hallelujah. Say I'm strong and powerful. ඔබ කියන්නේ මම ශක්තිමත් මම බලවත්. Because the word of God is prevailing in me. Hallelujah. මගේ වචනේ මා තුල බලවත් ලෙස තිබෙන නිසා. Glory to Jesus Christ. මහිමය වේවා යේසුස් වහන්සේට. Hallelujah. Hallelujah. So when a congregation receives the word of God, සභාවදේ වචනය ලබන විට they will as they grow in the word of God වචනය තුල වුන් වර්ධනය වන විට they will cease to remain weak ඔවුන් දුර්වලව සිටීම නවතිනවා. Hallelujah. Hallelujah. They cease to be nephews and nephews මට්ටමේ සිටින එක නතර වෙනවා. Last 2 weeks 3 weeks we were sharing about the word nephews. ඊසත් දෙක තුල අපි බෙදා ගත්තා nephews කියන වචනය. Nephews means a child of God that has stopped growing. නෙපියුස් කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ දරුවෙක්. ඔහු ඇය වර්ධනය වීම නතර වෙලා. He is born again. නැවත උත්පාදනය ලැබපු කෙනෙක්. But he has not grown, so he is a baby Christian. නමුත් වර්ධනය වෙලා නැති නිසා ඔහු කිතුණු බිලින්දෙක්. He is grown in years in the Lord. අවුරුදු ගණනක් තුල වර්ධනය වෙලා දෙවියන් වහන්සේට. Sometimes he might be even serving the Lord. දෙවියන් වහන්සේට සේවය කරනවත් වෙන්න පුළුවන්. But he is nephews because he is easily offended. Last week I shared about mama ge sathiye beda gatta ema pudgalayan nirantaren itha pahasuen lehesiyenma baada wenawa. They are offended. Baada wenawa. And they are on strike. It was a strike karanawa. Have you seen in the you know strikes are in underdeveloped countries. Oba dakala thibenawada e wage strike ඇති වෙනවා දියුණු වෙච්ච නැති රටවල් වල. In developed countries like Finland you don't hear of strikes. ෆින්ලන්තේ වගේ they have also but less strong is it so these are people who say I refuse to come to church I refuse to attend cell mama silent enne I refuse to you know play in the worship band because they are offended baadha vela inna nisa they are moodies mood gahala inna have you seen moody you know one day they are very nice you know other day they are not so nice ek dawasaka hina musu muhunen innowa ilanga dawase oroba gen innowa. These babies, they demand attention. I mean, none of them in this church, praise the Lord. I'm not speaking about this church, I'm just speaking about some other church. They get jealous very easily. Next one, they have very high maintenance. ඔවුන්ට ගොඩාක් වෙලාව වැය කරන්න ඕන ඔවුන්ගේ නඩත්තුව ඉතාමත් How many of you know there is high maintenance for babies? කී දෙනෙක් දන්නවද බිලින්දන්ට නඩත්තුව වැඩි නේද කියලා? Hallelujah. Hallelujah. And they cannot make decisions on their own. තනි තීරණ ගන්න බෑ ඔවුන්ට. And when they make decisions they are wrong decisions. ඔවුන් තීරණ ගන්නකොට ඒ දේ වැරදි තීරණ. And they think they are right decisions. නමුත් ඔවුන් හිතනවා නෙපියුසා හිතනවා ඔවුන් ගන්න තීරණ හරි කියලා. So these kind of people are the Bible calls them nephews. මෙවැනි අයට බයිබලයේ කියන්නේ nephews අය කියලා. In 1 Corinthians chapter 3 verse 11 and 12. 1 කොරින්තු 3 වෙනි පරිච්ඡේදයේ 11 සහ 12 පද. You know, 1 Corinthians chapter 13 11 and 12 sorry 1 Corinthians 13 verses 11 and 12. Now this is a 1 Corinthians 13 is a wonderful chapter about love, God's love. දෙවියන් වහන්සේගේ ප්‍රේමය ගැන ඉතාමත් අනර්ග පරිච්ඡේදයක් 1 කොරින්තිය 13. But as you go to verse 11, 11 වෙනි පදයට අපි යනකොට there is some very significant inspiring scripture verses. ඉතාමත් ධෛර්යමත් ගෙනන දේව වචනයෙන් කොටසක් තිබෙනවා. It says when I was a child, I spoke as a child. I understood as a child. I thought as a child. But when I became a man, I put away childish things. ekolosune pada mama balayekwa sitiya kala balayekumen katha kalemi balayekumen situwemi balayekumen kalpana kalemi dan mama wedi vayasata pamana sitina bavin balayage dewal athhara sitimi. Now the word child there is nepius. etana balayeku kiyen eken arthawat wanne nepius. I want you to see three things that a child does. You know the steps how a child operates. Mama karana tuna beda ganna kemathi daruwaku kriya karana aakara. He spoke, so that means a child speaks. Metana kiyenawa katha kalame ekak. Then it's understood and then it thought. Daruwaku katha karanawa therum gannawa e wagema sitenawa. So this is how a child operates. Daruwaku kriya karanne me aakarayata. He talks first, then he understands, then he thinks. issella katha karanawa ita passe therum gannawa ita anathuruwa sitenawa. You know when you are an adult, you think first. oba vardhane wetcha kenek nan oba prathamen karanne siteneka, and then you process your thinking and understand. devenuwa oba e siteneka oba therum gannawa, and then you speak. devenuwa katha karanawa. I hope that's what you do, isn't it? mama hithena oba karanne ede. But when you are a child, namuth oba balayeku vela innakota you speak without thinking. katata ena onema deyak katha karanawa daruwek. that is a sign of being childish. e balayeku naththan daruweku hatiyata kriya kirime pennum kirimak thamai eka. So the scripture says I was a child. dev wachane kiyenawa mama balayekwa sitimi. hallelujah. Each one of us should be able to say I was a child. අපි හැමදෙනාම කිව යුතු දෙයක් තමයි මම බාලයෙක්ව සිටියෙමි. But now when I became a man. Hallelujah. දැන් මම මිනිසෙක් වුණාට පස්සේ as you grow in the Lord. දෙවියන් වහන්සේ තුල වර්ධනය වුණාට පස්සේ you can say I was a child. මම බාලයෙක්ව සිටියා. But when I became a man. නමුත් මම වැඩි වියට පත් වුණයින් පස්සේ I put away childish things. මගේ ඒ බාල දේවල් මම අත්හැරියා. I put away childish things. ඒ බාලයෙකු හැටියට කරපු දේවල් ක්‍රියාකාරකම් That is I put aside. I got rid of these childish things. මේ බාලයන්ගේ දේවල් මම අත්හැරලා තිබෙන්නේ දැන්. Now notice that it doesn't say I put away, it says I put away childish things. මෙතන කියන්නේ බාලයාගේ දේවල් අත්හැර. It doesn't say childlike. එතන කියන්නේ නැහැ බාලයෙක් වගේ කියලා. You remember, you know Jesus said who is the greatest among all? Jesus wahanse kiwwa me aya athare shreshthama kawuda? He brought a little child and said somebody who's childlike. Kuda daruwek genanla kiwwa me daruwa wage kenek. What is the difference between childlike and childish? Daruweku wage kiyala daruwek pennala kiyana ekak බාලයෙකු වගේ කියන එකෙත් වෙනස මොකක්ද? When you're childlike, you easily receive. You don't have, you know, you don't have hangovers or you don't have baggage, as they say in English. දරුවෙකු වගේ සිටිනකොට ඒ කිසිම බාධාවක් නැහැ. අපි අතීතයේ දේවල් අල්ලගෙන ඉන්නේ නැහැ. ඉතා ලෙහෙසියෙන් ලබන්නට පුළුවන් සරල ඇදහිල්ලක් තිබෙන කෙනෙක්. They listen to the daddy and mommy and agree. දෙමාපියන් කියන දේ අහලා ඔවුන් එකඟ වෙනවා. But childish is different. නමුත් බාලයෙකු හැටියට හැසිරෙනවා කියලා කියන්නේ අර බබාලා වගේ හැසිරෙන, right? God does not want us to behave childish. That means without thinking you talk. සිතන්නේ නැතුව ඔහේ කටට එන දේ කතා කරනවා බාලයෙකු වගේ හැසිරෙනවා කියලා කියන්නේ. Hallelujah. So what does it mean to put away your childish things? බාලයන්ගේ දේවල් අත්හැර කියන එකෙන් අර්ථවත් වන්නේ කුමක්ද? That means your thinking will advance, your thinking begins to change. oba sitana aakaraya wenas wenawa. You know, if you want to see change in your life, obage jeevithaye wenas wim oba dakinna nam, you have to change. ඔබ වෙනස් විය යුතුමයි. Shall I say that again? If you want to see changes, ජීවිතේ වෙනස් වීම දකින්න නම්, you have to change first. ඔබ ප්‍රථමයෙන් වෙනස් විය යුතුයි. You know how many of you in Sri Lanka are Sri Lankan people won't change? කී දෙනෙකුට ලාංකික වෙනස් වීමක් අවශ්‍යද? No. When in Sri Lanka people won't change. ලංකාවේ අයට වෙනස් වීම අවශ්‍යයි. They bring one, they put down one government, bring the other government because they won't change. එක ආණ්ඩුවක් ගේනවා, ඊට පස්සේ ඒක නවත්තලා තවත් ආණ්ඩුවක්. But they don't want change. නමුත් ඒගොල්ලෝ වෙනස් වෙන්න අවශ්‍ය ආස නැහැ. Hallelujah. They don't want to change the way they think. ඔවුන් සිතන ආකාරය වෙනස් කරන්නට කැමති නැහැ. Hallelujah. If you want to see change, ඔබ වෙනස් වීම දකින්න, that change has to start first in you. වෙනස් වීම දකින්න නම් ඒ වෙනස් වීම ආරම්භය විය යුත්තේ ඔබ තුළ. Hallelujah. So if you want to be a powerful man of God, a woman of God, දෙවියන් වහන්සේගේ බලවත් දේවදාසයෙක් නැත්නම්, you want to see your prayers answered, යාඥාවන් වලට ප්‍රතිඵල දකින්න නම්, you want to see victory in life, ජීවිතේ ජය ගන්න නම්, you have to change your thinking. ඔබ සිතන ආකාරය වෙනස් කළ යුතුයි. Hallelujah. Next you have to put aside your opinions, what you have understood all this time. ඒ වගේම ඔබගේ අතීතයේ ඉඳලා තේරුම් ගත්ත දේවල් ඒවා පස්සක තබන්නට අවශ්‍යයි. You know, some of the old things that you held on. අතීතයේ දේවල් ඔබ අල්ලාගෙන හිටපු. What your grandfather told you or your father told you. ඔබගේ සීයා කියපු දේ ඔබගේ තාත්තා කියපු දේ. Some people say, oh, my father said this, you know, I have to do that. ඔබ සමහර අය කියනවා මගේ තාත්තා මේ දේ කිව්වනේ ඒක නිසා මම මේ දේ කළ යුතුමයි. Your opinions have to change. ඔබගේ ඒ වගේ විවිධ වූ අදහස් වෙනස්. Your perceptions have to change. ඔබ සිතන ආකාරය සිතීම දැකීම වෙනස් විය යුතුයි. Then number 3, your talking has to change. එවිට ඔබ කතා කරන ආකාරය වෙනස් විය යුතුයි. Hallelujah. Hallelujah. You have to talk different. ඔබ කතා කරන ආකාරය. When you are a child of God, there is a language. Hallelujah. ඔබේ දරුවෙකුට යම් භාෂාවක් තිබෙනවා. There is a language for babies and there's a language for grown-ups. බාලයන්ට වෙන භාෂාවක් තිබෙනවා, පරිණත අයට වෙනත් භාෂාවක් තිබෙනවා. Hallelujah. Hallelujah. So you have to give up these things. මේ දේවල් අත්හරින්න අවශ්‍යයි. So that you will grow. Hallelujah. ඔබ වර්ධනය වෙන්න. How many of you want to see grow? How many of you want to grow? කී දෙනෙක් කැමතිද වර්ධනය වෙන්නට? It says when I was a man. එතන කියනවා මම Now that I have become a man, දැන් මම වැඩි වියට පත් වී ඇත. You have become a man or a woman now. දැන් ඔබ මිනිසියෙක් වෙලා නැත්නම් කාන්තාවක් වෙලා. You have to put away the toys. ඒ සෙල්ලම් බඩු පසෙක දාන්න අවශ්‍යයි. Hallelujah, you have to stop the crying. දැන් අnder එක නවත්තන්න ඕන. You only cry before the Lord. Hallelujah. දෙවියන් වහන්සේ ඉදිරියේ පමණයි අපිට අඬන්න පුළුවන්. And that is also not for yourself. You're crying for others. එහෙම අඬන්න පුළුවනුත් අන් අය වෙනුවෙන් බැදිහත් කරනකොට පමණයි. Hallelujah. Hallelujah. Are you receiving something this morning? ඔබ යම් දෙයක් ලබා ගන්නවද මේ උදෑසන? The word nepios means nepios කියන වචනේ අර්ථය. Can we have that nepios? It means two words. Nepios කියන එකේ අර්ථ දෙකක් තිබෙනවා. Ne means no. Ne කියලා කියන්නේ no. Pios means not talking. Pios කියලා කියන්නේ කතා නොකර සිටීම. Nepios means childish, unthought. But if you break the word nepios, Nepios කියන වචනේ අපි කඩා වෙන් කරොත්, Nepios, that means he is not talking the language of God. Hallelujah. ඒ නර්ථවත් වන්නේ දෙවියන් වහන්සේගේ භාෂාව කතා නොකිරීමයි. He doesn't talk the spiritual language. ආත්මික භාෂාව කතා කරන්නේ නැති කෙනෙක්. Because he's not been taught. ඇයි? ඔහු ඉගෙනගෙන නැති නිසා. Hallelujah. You know this morning I was watching people as we were singing flourishing. Some of you flourishing. You can't when your nephews you can say flourishing. Hallelujah. I'm flourishing. සමෘද්ධිමත් ඒ සින්දුව ගායනා කරනකොට මම දැක සමහර අය මෙහෙම ඉඳගෙන සමෘද්ධිමත් කියලා ගායනා කරනවා. සමහර අය උද්‍යෝගීමත්ව සමෘද්ධිමත් කියලා ගායනා කරනවා උඩ පැන පැන. And when we were singing some songs which says Lord I thank you for your touch. ස්වාමී සුති ඔබ වහන්සේගේ ස්පර්ශය නිසා කියලා අපි ගායනා කරනකොට some of them are looking there බලාගෙන ඉන්නවා You know, the words there are given for you to talk. Hallelujah. වචන දීලා තිබෙන්නේ අපිට ඒ දේ මුඛය ඇරලා ප්‍රකාශ කරන්න. Because you become what you talk. මන්ද අපි කතා කරන දේ වෙන්න යන නිසා. Hallelujah. Hallelujah. So what you talk is so important. ඔබ කතා කරන දේ එම නිසා ඉතාමත්ම වැදගත්. So if you are not talking the right language. නිවැරදි භාෂාව ඔබ කතා කරේ නැත්නම්. You know, the other day I saw somebody giving a birthday greeting. I hope that person is not here today. The birthday greeting to somebody. Happy birthday, my pain. Oh. ekkenek tawat ekkenukota upandineta wish kara suba upandinayak weva mage karadare kiyala wish kara. It's not from our church, obviously. Hallelujah. We don't teach that kind of stuff. අපේ සභාවේ කෙනෙක් නෙමෙයි අපේ සභාවේ අපි මේ වගේ දේවල් උගන්වන්නේ නැහැ. I couldn't resist putting a comment, you know, because I love these people. මම මට comment එකක් නොදා ඉන්න බැරි වුණා මොකද මම මේ අයට ඉත ආදරේ නිසා. I said you should put happy birthday my joy and my wonder. Hallelujah. මම කිව්වා ඔබ මේ ආකාරයෙන් තමයි උපන් දිනයකට සුබ පැතිය යුත්තේ. සුබ උපන් දිනයක් වේවා මගේ ප්‍රීතිය නැත්නම් ඔබ පුදුමයක් කියලා. Now you know this person was not a painful but she thought it's a nice thing to write, you know. ඇත්තටම මෙයා වදයක් නෙවෙයි අනිත් එක්කෙනාට නමුත් එයා හිතුවා මේක විහිළුවක් හරි ලස්සන විදිහක් කියලා ලියන්න. You know sometimes Christians also talk like that. සමහර වෙලාවට කිතුණු වුණොත් මෙයා you tell your child he's very naughty child. Naughty ළමයා. Naughty boy. නැත්නම් ළමයා කියලා කියනවා. And then you're wondering why this child is not listening. ඊට පස්සේ බලනවා ඇයි මේ දරුවා මට ඇහුම්කන් දෙන්නේ නැත්තේ කියලා. Hallelujah. See, when your nephews you speak the language of the world. Nephews මැත්තේ ඉන්නකොට ලෝකේ භාෂාව කතා කරනවා. But when you grow up. නමුත් වර්ධනය වෙනකොට. When you become a Hughes, that's the next word I'm going to. Hughes. Hughes මැත්තමට ඉහළට එන විට. You have a special language. විශේෂිත භාෂාවක් තිබෙනවා. Hallelujah. You have learned that your words have power. ඔබ ඉගෙනගෙන ඉන්නේ ඒ මට්ටමට එනකොට ඔබගේ වචන වලට බලය ඇති බව. You have learned that words are seed. Hallelujah. වචන බීජ කියලා ඔබ ඉගෙනගෙන තිබෙන්නේ. And the seed has the power of a harvest. ඒ බීජයක බලය තිබෙනවා අස්වැන්නක් ගෙනෙන්නට. Hallelujah. Hallelujah. So every time you speak you are sowing seed. මේන ඔබ කතා කරන හැම අවස්ථාවකදීම ඔබ බීජ වැපිරීමක් සිද්ධ වෙනවා. You are learning to create your atmosphere. ඔබගේ වාතාවරණය ඔබම නිර්මාණය කරනවා. You are creating your future. ඔබගේ අනාගතය ඔබ නිර්මාණය කරනවා. You are creating the future of your children and your family. ඔබගේ දරුවන්ගේ ඔබගේ පවුලේ අනාගතය ඔබ නිර්මාණය කරනවා. You are even creating the future of your city and your nation. ඒ වගේම ඔබගේ නුවර වෙන්න පුළුවන් නගරය ඔබගේ දේශයේ අනාගතය ඔබ නිර්මාණය කරනවා. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. We have to grow up. අපි වර්ධනය විය යුතුයි. The word Hughes. Hughes කියලා කියන වචනේ means full grown. සම්පූර්ණයෙන්ම පරිණත වූ. Hughes means mature, fully grown. And then this morning I saw it's also pupil. Hallelujah. පරිණත වූ සම්පූර්ණයෙන්ම වර්ධනය වූ ශිෂ්‍යෙක්. He's also a pupil. Hughes කියලා කියන්නේ ශිෂ්‍යෙක්. You know someone who has not stopped learning. ඉගෙන ගැනීම නතර නොකරපු කෙනෙක්. He's a disciple. ගෝලෙක්. Hallelujah. Hallelujah. If you look at Luke chapter 3 verse 22. අපි බලුවොත් ලූක් පොතේ 3 වන පරිච්ඡේදයේ 22 වන පදයේ. This word is used by the in the New Testament. අලුත් ගිවිසුමේ මේ වචනය පාවිච්චි කරනවා. Luke chapter 3 verse 22. Luke 3:22. You remember that when Jesus was baptized. Jesus වහන්සේ බෞතිස්ම වූ විට and the Holy Spirit descended bodily in bodily form like a dove upon him and a voice came from heaven which said you are my beloved Hughes. Amen. In you I am well pleased. 22 වන පදයේ ශ්‍රාවකයන් වහන්සේ රූපාකාරයෙන් පරිවියකුමෙන් උන්වහන්සේ පිටට බැස්සසේක එවිට නුඹ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය එතන කියනවා හියුස් ප්‍රේමවන්ත පුත්‍රයා හියුස් නුඹ කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි. Look at this. The father is making a declaration. පියාණන් වහන්සේ ප්‍රකාශ කිරීමක් විශ්වාසනය කරනවා. My son, my grown up son, මගේ පුත්‍රය, come to the fullness. මගේ පුත්‍රය, මගේ වර්ධනය වෙච්ච පුත්‍රයා. Hallelujah. ඔබ සම්පූර්ණත්වයට පැමිණ ඇත. This is so important. මේ තාමත්ම වැදගත්. You know, Jesus had not done a single miracle by this time. මේ වෙනකොට යේසුස් වහන්සේ එක හාස්කමක්වත් කරලා තිබුණේ නැහැ. He has not done any ministry. කිසිම සේවයක් කරලා තිබුණේ නැහැ. But the Father declares him Hughes. Hallelujah. නමුත් පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යේසුස් වහන්සේ මේ වෙනකොට Hughes කියලා. You know, it is not your ministry, it is not the miracles, it is not your performance that makes you a Hughes. ඔබගේ සේවය නෙවෙයි, ඔබගේ හාස්කම් නෙවෙයි, ඔබගේ ප්‍රකාශ වීම නෙවෙයි ඔබව Hughes කරන්නේ. Your Hughes is the character of Christ inside of you. Hughes තීරණය වන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය ඔබ තුලින් ප්‍රකාශ වීම අනුවයි. Your life when nobody sees you. Hallelujah. ඔබගේ ජීවිතය අන් කිසිම කෙනෙක් ඔබ දකින්නේ නැතිකොට. Hallelujah. Hallelujah. When only God sees you. දෙවියන් වහන්සේ පමණක් ඔබව දකිනකොට. And you have been trained, you are learning. You're learning to obey the Father. Hallelujah. පුහුණු වෙමින් පවතිනවා පියාණන් වහන්සේට කීකරුවන්නට. And that's what Jesus was. යේසුස් වහන්සේ ඒ ආකාරයෙන් තමයි ක්‍රියා කළේ. You know, he didn't do any ministry. උන්වහන්සේ කිසිම සේවයක් කරේ නැහැ. But he was learning at home in his father's house in his mother with his mother. උන්වහන්සේගේ අම්මා සමග ඒ පියාගේ ගෘහයේ උන්වහන්සේ ඉගෙන ගත්තා. And now he's declared you are the Hughes. Hallelujah. දැන් දෙවියන් වහන්සේ I am well pleased with you. Hallelujah. ප්‍රකාශ කරනවා උන්වහන්සේ Hughes මම නුඹ ගැන ඉතාමත්ව ප්‍රසන්නයි. Hallelujah. He submitted to the Father. පියාණන් වහන්සේට යටත් වෙලා. You grow up into Hughes according to your submission. ඔබගේ යටත් වීම අනුව තමයි හියුස් මට්ටමට ඔබ වර්ධනය වෙන්නේ. Hallelujah. Hallelujah. In Romans chapter 8 verse 14. රෝම පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ. This is a very powerful scripture. ඉතාමත් බලවත් බයිබල් පදයක්. It says for as many as are led by the spirit of God they are the hews of God. Amen. දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ විසින් ගෙනු යන ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ හියුස්ය. As many, that means not everybody is hius. මෙතන කියන්නේ යම් පමණ දෙනා, ඒ කියන්නේ හැමෝම හියුස් මට්ටමේ නැහැ. Those who are led by the spirit, in other words he says carried by the spirit. චුදාත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීම ලබන අය නැත්නම් ආත්මයන්න් වහන්සේ විසින් රැගෙන යන අය. Carried by the wind of the spirit. Hallelujah. චුදාත් දෙවියන් වහන්සේ ආත්මයන්න් වහන්සේගේ සුළඟ එක්ක යන අය. And these are the sons of God. මේ අය තමයි දෙවියන් වහන්සේගේ පුත්‍රයන්. Hallelujah. Make up your mind to be a son of God. Hallelujah. ඔබගේ මනස සකසා ගන්න දෙවියන් වහන්සේ. Refuse to be a nephews. Hallelujah. වන පිණිස nephews වීම ඔබ ප්‍රතික්ෂේප කරන්න. Praise the Lord. ප්‍රශංසා වේවා. Let's go back to verse 13. 13 වන පදය ලෙස බලමු. Because when the Bible, if the Bible says 4, if it starts with 4, that means you have to look at the previous scripture. මක්නිසාන්ද කියලා ආරම්භ කරනවා නම් බයිබලයේ, ඒ කියන්නේ ඊළඟ බයිබල් ඊට කලින් තිබෙන බයිබල් පදය ලෙස බලමු. For if you live according to the flesh, you will die. But if by the spirit you put to death the deeds of the body, you will live. Hallelujah. මක්නිසාද නොබලා මානසික ලෙස ජීවත් වෙනවා නම් මරණට ඕනෑය. නමුත් ආත්මයෙන් ශරීරයේ ක්‍රියා නැසනවා නම් ජීවත් වෙනවා ඇත. So it speaks about somebody who's learning to put to death the deeds of the flesh with the spirit, not his own effort. මාංශේ ක්‍රියාවන් මරණයට දමා ඒ කෙරෙහි පුහුණුව ලබන කෙනෙක් තමන්ගේ ශක්තියෙන් නෙවෙයි සුදාත්මයන්න් වහන්සේගේ උපකාරය ඇතිව. The Holy Spirit was given to us so that we will put to death the acts, the desires of the flesh. සුදාත්මයන්න් වහන්සේව අපට දෙනු ලැබුවේ ඒ මාංශයේ තෘෂ්ණාව ක්‍රියාවන් මරණයට දමන පිණිසයි. Verse 19 in the same chapter. මේ පරිච්ඡේදයේම අපි 19 වෙනි පදයේ දෙස බලමු. Look at this scripture. It says for the earnest expectation of the creation eagerly awaits the revealing of the hews of God. Hallelujah. Hallelujah. Yeah, 19. 19. මක්නිසාද? මක්නිසාද මැවිල්ල දෙවියන් වහන්සේගේ පුත්‍රයාගේ එළිදරව් වීම උනන්දු ප්‍රාර්ථනයෙන් බලා සිටී. Hallelujah. Hallelujah. Did you see that the creation? ඔබ දැක්කද එතන මැවිල්ල? The creation, that means the trees and the, you know, the flowers and the birds and the animals. මල් කුරුල්ලන් සත්තුන්. They are waiting. ඔවුන් බලාගෙන සිටිනවා. For the church to grow up to be sons of God. Sabava vardhanaya pinisa parinatha bhavayata paminena pinisa deviyan wahansayage putrayan vima sandaha. Hallelujah. Hallelujah. The world is waiting. Hallelujah. Lokhe balagena sitinne. The world is waiting for the church, the children of God, to grow up. Lokhe balagena sitinne deviyan wahansayage daruan natnam sabava vardhanaya wana pinisa. So that they will show up as sons of God. Evita on pennum karana nisa deviyan wahansayage putrayan lesa. Hallelujah. Hallelujah. You know, only the sons of God can show up and see changes. Deviyan wahansayage putrayanta vitarai pennum vela e wenas wim dakinnata puluwan. Hallelujah. Hallelujah. Your growth is so important. Obage vardhanaya wima ithamat It is so important that you be a Hughes. You grow and be a Hughes. ඔබ වර්ධනය වී Hughes මට්ටමට පැමිණීම ඉතාමත්ම වැදගත්. Hallelujah. Hallelujah. Are you receiving something this morning? ඔබ යම් දෙයක් ලබා ගන්නවද මේ උදෑසන? Are you receiving something this morning? මේ උදෑසන ඔබ යම් දෙයක් ලබනවද? Verse 22 in the same. 27 වෙනි බදේ පළමු. For we know that the whole creation groans and labors with birth pangs together until now makpisada mulu mavilla me dakwa ekwa kendiri gamin gamina vindina bava danimuwa hallelujah hallelujah praise the lord prashansa veva the church of jesus christ yes. has to rise up jesus christus wahansege sabava nagi sitiyo yutui hallelujah hallelujah you know the day that the church rises up sabava nagitina kala you know things are going to change yam deval venas wenawa mai Jesus is going to come back. Jesus wahanse nawatha paminenawa. Do you know why the coming of Jesus is delayed? Oba dannawada ai Jesus wahansege nawatha paminima pramadawanne kiyala? Because we have not grown up. Api parinatha bhavayata paminilla nathi nisa. Every morning when you get up. Hama udasanakoma oba nagittahama. And you look around. Obawata pitawa baluwahama. We are still on this earth. Api thama inne me loke. Lord, sorry. Samawenna swamini. You know, because we have not grown api vardhanaya vi nathi nisa you are unable to come obo hansege paminima paminenna baha obo hansete lord today I must grow more ada davase mama wadiyen vardhanaya wenna avashyai swamini hallelujah hallelujah hallelujah hallelujah because jesus is coming back manda jesus wahanse navatha paminena ola fully grown church ඒ සම්පූර්ණත්වයට වැඩි වියට පරිණතභාවයට පැමිණිච්ච සභාවක් උදෙසා a church that is mature පරිණත සභාවක් උදෙසා hallelujah hallelujah are you with me this morning ඔබ මා සමග how many of you are thinking I must grow කී දෙනෙක් හිතනවද මම වර්ධනය විය යුතුයි only half of the church සභාවේ භාගයයිද එහෙම හිතන්නේ let me ask again how many of you are thinking it's time for me to grow කී දෙනෙක් හිතනවද කාලය පැමිණලා තිබෙන්නේ මම වර්ධනය වෙන්නට That's good. Okay. I don't expect the visitors to put their hands up. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා ස්වාමින් වහන්සේට. I refuse to be nephews. Say. මම nephews වීම ප්‍රතික්ෂේප කරනවා කියලා ඔබ කියනවා. I refuse to be a baby Christian. බිලිනු කිතින්නේ කිතුණුෙක් වීම මම ප්‍රතික්ෂේප කරනවා. Now if you are here for the first time or you come within the last 2 months pahugiya maasa deka athulata naththam ada prathama wathawata oba paminiyana number 1 you should receive jesus christ into your heart obage hadawatata jesus christus wahanseva piligannata awashyai it's then when you become a child of god evita oba deviyan wahansege daruwaku bawata patwenawa then after that you need to drink milk of the word of god in anathuruwa දේව වචනය නැමැති දෙවියන් වහන්සේගේ කිරියාහාර ඔබ බොන්න අවශ්‍යයි. And in our church if you are a new Christian, we have a special class for you. ඔබ නව කිතුණුවෙක් නම් ඔබට විශේෂිත වූ පන්තියක් ආරම්භක පාඨ මාලාවක් තිබෙනවා. Teach you the word of God, the milk of the word so that you will grow quickly. ඔබ ඉක්මනින් වර්ධනය වෙන පිණිස ඒ වචනය නැමැති කිරි අඩංගු දේව වචනය ඔබට දෙන පිණිස hallelujah hallelujah and when you are born again there is you want milk you are crying you know just like little babies if mommy has not given milk the baby make sure the mommy will give the milk. ඔබ නැවත උපාදනය වෙච්ච කිචුණුවෙක් නම් ඔබ ඒ වචනයට ඇලුම් කරනවා ආශ කරනවා එය නැතිවම බැරි වෙනවා හරියට අලුත උපන් බිලින්දෙකුට අම්මගේ කිරි නැතුව ඉන්න බෑ වගේ. So as soon as this meeting is finished, all the new Christians, please go upstairs. Some of you, if you can't go upstairs, Pastor Renuka will carry you and take you upstairs. Emanisa deva mehe ivara vecha itha ikmanin sanayen oba itha ikmanin udu mahalata yanna avashyai ema deva wachanaya poshanaya labana pinisa. And I told all the people working with them, make sure all the babies are taken upstairs. මම එයත් පාස රේණුකා එක්ක කටයුතු කරන සියල්ලන්ටම කියලා තිබෙන්නේ ඒ නව කිතුණුවන් සියල්ල දෙනාව උඩු මහලට රැගෙන යන්න කියලා. Praise the Lord. ප්‍රශංසා වේවා. How many of you in the class, that class upstairs? I heard it's a wonderful class. මට ආරංචි ඒ උඩු මහලේ ආරම්භක පාඨමාලාවේ ඉතාමත් අනර්ග පන්තියක් කී දෙනෙක් ඒකට සහභාගී වෙනවද ඔබ අත උස්සලා පෙන්වන්න. බොහොමයි ඉන්න. අත උස්සන්න. ඉහළට උස්සන්න. ආරම්භක පාඨමාලාවට සහභාගී වෙන අය අත උස්සන්න බලන්න. දැන් ඔබ සමහර කට ගැළවීම ලැබලා ගොඩක් කල් වෙන්න පුළුවන්. But if you are new to this church, it's good for you to still come for that class. ඔබ ගැළවීම ලැබලා ගොඩක් කල් වුණත් ඔබ මේ සභාවට අලුතෙන් පැමිණිය කෙනෙක් නම් ඉතා වැදගත් එම ඉගැන්වීම ඔබ ලබන එක. Hallelujah. Hallelujah. Say praise the Lord. අපි කියමු ප්‍රශංසා වේවා ස්වාමින් වහන්සේට. Now I'm going to share very quickly the next 15 minutes three things that will help you to grow as sons. පුත්‍රයන් හැටියට වර්ධනය වීමට කාරණා තුනක් ඔබත් එක්ක ඉක්මනට මම බෙදා ගන්න යනවා. Because some of you might, okay, I know I have to be a son. How can I be a son? සමහර අය හිතනවා, "ඔව්, මම පුත්‍රයෙක් විය යුතු තමයි. කොහොමද මම පුත්‍රයෙකු වන්නේ?" I want to know the how of how to be a son. කොහොමද මම පුත්‍රයෙකු වන්නේ කියලා ඔබ අහනවා. Number 1. පළවෙනි කාරණාව By the word of God. Hallelujah. දේව වචනය කරණ කොටගෙන. And we've been sharing that again and again. නැවත නැවතත් අපි ඒ දේ බෙදා ගත්තා. By train being trained in the word of God. දේව වචනය තුල පුහුණුව ලැබීමෙන්. So you must come to a higher level of understanding the word of God. දේව වචනය තේරුම් ගැනීම තුල ඔබ ඉහළ මට්ටමකට පැමිණිය යුතුයි. You know, don't make excuses. නිදහසට කාරණා දෙන්න එපා. Don't say I don't have time. මට වෙලාව නැහැ කියලා කියන්න එපා. Don't say I don't have the education. මට අධ්‍යාපන සුදුසුකම් නැහැ කියලා ඔබ කියන්න එපා. The Holy Spirit will help you. ශුද්ධාත්මයන් වහන්සේ ඔබට උදව් කරනවා. So you must, if you want to grow, ඔබ වර්ධනය වෙන්න නම් you have to grow in the word of God. දේව වචනය තුල ඔබ වර්ධනය විය යුතුමයි. And in our church we give you so much opportunity for you to grow in the word. අපගේ සභාව තුල ඔබට බොහෝ අවස්ථාවන් අපි ලබා දෙනවා වචනය තුල වර්ධනය වෙන පිණිස. Pastor Karen is coming. Pastor Karen එනවා. And she's going to put us to a higher level of the word of God. මේ වචනය තුල අපිව ඉහළ මට්ටමකට අයගෙන යනවා. Now Pastor Liz said something, I don't know how many of you caught it. Pastor Liz යම් දෙයක් කිව්වා කී දෙනෙක් මේක අල්ලගත්තද කියලා මම දන්නේ නැහැ. She said listen to Pastor Karen's previous conference messages. Pastor Karen ge kalin sammantrana wala e DVD pati walata oba ahum kam denna. So after this message, after this service, go to the media shop and get hold of last year's conference tape. Oba deva mehen anaturuwa obata puluwan maadhya halata gihilla ge avurudu wala e sammantrana deva pati deva wachane pati miladi ganna puluwan. So you have to invest time and money to grow. අපි වර්ධනය වීමට නම් මුදල් අපගේ කාලය ආයෝජනය කරන්න අවශ්‍යමයි. What you invest, the best investment that you can make in your life is the investment in the word of God. ඔබගේ ජීවිතයේ ඔබට කරන්න පුළුවන් උතුම්ම වඩා යහපත්ම ආයෝජනය තමයි වචනය උදෙසා කරන ආයෝජනය. Number 2. දෙවෙනි කාරණාව by being trained. පුහුණුව ලැබීමෙන් by being trained පුහුණුව ලැබීමෙන්. Let's look at Ephesians chapter 4 verse 11 to 14. Ephesians පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 11 සිට 14 දක්වා බලමු. Hallelujah. Hallelujah. And he himself, that is Jesus, gave some to be apostles, some prophets, some evangelists, and some pastors and teachers. උන්වහන්සේ, යේසුස් වහන්සේ සමහරුන්ව ප්‍රේරිතයන්ද සමහරුන් අනාගත වක්තෘවරුන්ද සමහරුන් සුභාරංචිය ප්‍රකාශ කරන්නන්ද සමහරුන් සභා පාලකයන්ද සමහරුන් ගුරුවරුන්ද කොට දුන්සේක. This is speaking about ministry gifts. මෙතන කතා කරන්නේ ඒ සේවයේ දීමනා පිළිබඳව. It's speaking about leaders. නායකයන් ගැනයි කතා කරන්නේ. You know who have been given as a gift from God. දෙවියන් වහන්සේ දීමනාවක් ලෙස. Every church should have a pastor. දුන්නාය. And all these leadership gifts. හැම සභාවකම සභා පාලකවරයෙක් ඉන්නවා ඒ වගේම ඒ නායකවරුන්ගේ දීමනාවන් තිබෙනවා and some will have more than one gift සමහරුන්ට තිබේවි එක දීමනාවකට වඩා and verse 12 why did god give this ඇයි දෙවියන් වහන්සේ මේ දීමනා දුන්නේ for the equipping of the saints for the work of the ministry for the edifying of the body of christ එසේ දුන්නේ අදහිමේද දෙවියන් වහන්සේගේ පුත්‍රයා දැනගැනීමේද එකමුතු කමටත් සම්පූර්ණ පුරුෂ කමටත් ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණ ලෙස මහතේ ප්‍රමාණයට අපි සියල්ලන් පැමිණෙන තෙක් verse 13 till we all come to the unity of faith and the knowledge of the son of god to be a perfect man telios to the measure of the stature of the fullness of christ ශුද්ධවන්තයන්ගේ සම්පූර්ණ වීම සඳහා සේවය කිරීමේ වැඩය පිණිසත් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයේ වර්ධනය වීම පිණිසත්ය. So these leaders are like coaches. නායකයන් හරියට පුහුණුකරුවන් වගේ. If you're doing sport, you know, ක්‍රීඩා ශාස්ත්‍රයේ යෙදෙනවා. If you want to be a good sportsman, if you want to excel, හොඳ ක්‍රීඩකයෙක් වෙන්න නම් විශිෂ්ටත්වය කරා පැමිණෙන්න නම් you need a trainer, a coach. හොඳ පුහුණුකරුවෙක් අවශ්‍යයි. You know which team wins the championship at the end? කවුද ශූරත්වය ලබන්නේ මේ ජයග්‍රහණය ලබන්නේ a team who has the best coach හොඳම පුහුණුකරු ඉන්න කණ්ඩායම hallelujah hallelujah the coach you know people pay a lot of money for a good coach හොඳ පුහුණුකරුවෙක් ලබන්න මිනිස්සු ගොඩක් වියදම් කරනවා මුදල් hallelujah hallelujah and we need in life you know in our life also we need a life coach ape jeevithe apata avashyai jeevithayata puhunu karuwan many people cannot win their life in their lifestyle because they don't have a life coach boho ayata ounge jeevithe paradenne jeevithe dinanna beri ounta puhunu karuwek nathi nisa they think it's not important oun hithara eka wedagath naha it is important that you have a coach a trainer somebody who will come alongside and will show you you know how to be successful in life itama wedagath obage jeevithe puhunu karuweku sitima oba patten indala oba keseida yam teerana gatiyutte yam katiyutu keseida ishta kalayutte kiyala niweradi margaya pennum karana kene so that in that script it's there in the bible e bible e sandahan vela tibena it says they were given to equip you own nayakayan obata dunne obawa sannatta karana pinisa that you will come to the fullness of and the maturity of the son of god e christus wahansege sampurnatwayata parinata bhavayata paminena pinisa hallelujah some people say I don't need a pastor samahara ay kiyana mata sabha palaka wenna in fact I can be a pastor naththam mata puluwam pastor kenek wenna kiyala samahara ay kiyana you're wrong you're mistaken oba waradi obata waradi if the bible says that he gives these leaders these pastors and apostles that means God has placed them for you for your benefit. Bible e kiyenawa nan sabha palakawarun apostle warun me nayakayan denne obage aashirwadaya naththam vaasaya kara kiyala eya esemai. Look at verse 14 now. 14 wana padaya desa balanna. That we should no longer be nephews tossed to and fro carried about with every wind of doctrine by the trickery of men and the cunning craftiness and deceitful plotting. තවද අපි තවත් මිනිසයන්ගේ වංචාවෙන්ද ප්‍රයෝගෙන්ද රැවටිලි සහිත උපමාරුවෙන්ද හටගන්න සියලු ආකාරයේ සුළඟින් ඈත මෑත විසි වෙමින් ගෙන යනු ලබන්නා වූ නෙපියුස් නොවන පිණිස ඈත මෑත හල්ලුයා ඈත මෑත සුළඟට it speaks about people who have been tossed to and fro you know one day they are thinking what the other day they are thinking no one day they are thinking new covenant church is my church other day they are thinking no eheta meheta wanena minishu ek dawasak ithuna navagivisum jeevan madhyasthane thamai mage sabhava anith dawasithuna na eka nemei mage sabhava kiyala they are moving from one they are not steadfast own istirana ha Because they are nephews. ඇයි nephews නිසා. But when you are trained. නමුත් ඔබ පුහුණුව ලැබුවහම. When you are trained. ඔබ පුහුණුව ලැබුවහම. In the house. දෙවියන් වහන්සේගේ ගෘහයේ. You grow from strength to strength. ඔබ ශක්තියෙන් ශක්තියට ඉදිරියට යනවා. You are like the tree planted. Hallelujah. ඔබ දියල්ල ළඟ තිබෙන. The winds may blow. Hallelujah. දියල්ල අසල තිබෙන වෘක්ෂය වගේ. The storms may come. සුළඟ එන්න පුළුවන් කුඩාටු වෙන්න පුළුවන්. You are unshakable. Hallelujah. ඔබ සැලවෙන්නේ නැතුව සිටිනවා. You are unshakable. සැලවෙන්නේ නැතුව සිටිනකෙනෙක්. You are unstoppable. Hallelujah. නවත්වන්න බැරි කෙනෙක්. You are making progress. ඔබ ඉදිරියට යන කෙනෙක්. You are making progress. ඔබ ඉදිරියට යන කෙනෙක්. You are making, you are producing results. ඔබ ප්‍රතිඵල නිෂ්පාදනය කරනවා. You are fruitful. ඔබ ඵල දරනවා. Hallelujah. You are making attainments. ඔබ බොහෝ දේවල් අත්පත් කරගන්නවා. You are flourishing. ඔබ සමෘද්ධිමත්. Hallelujah. Hallelujah. Say I'm flourishing. ඔබ කියන්න මම සමෘද්ධිමත්. Hallelujah. Hallelujah. Praise the Lord. Prashansa veva. Praise God. Prashansa veva. I see a church of Hughes. Amen. Mama dakinawa Hughes sabhava. Hallelujah. I see a church that is mature. Parinata sabhavak mama dakinawa mai. Strengthen week by week, day by day. Satyen satya davasen davasa shaktimat wena sabhavak. Hallelujah. Hallelujah. Eager for the word of God. De wachane laba gan itha unandu sabhavak. Number 3 and last one. තෙවනුව අවසාන වශයෙන් I'm talking about how you can grow into Hughes. Hughes කෙරෙහි වර්ධනය වෙන ආකාරය ගැනයි මම කතා කරන්නේ. Hebrews 5:8. We going very quickly now. Hebrews 5:8. Hebrew පොතේ පහේ 8 දෙස බලමු. Hebrews 5:8. Though he was a son, speaking about Jesus. Yesus වහන්සේ ගැන මෙතන කතා කරන්නේ. Speaking about Jesus. Yesus වහන්සේ ගැන කතා කරන්නේ. Though he was a Hughes. උන්වහන්සේ හියුස් වූ සිටි නමුත් he learned obedience by the things which he suffered. තමන් වින්ද දේවලින් කීකරුකම ඉගෙනගත්සේක. Hallelujah. The third thing about Hughes. Hughes ගැන තුන්වෙනි කාරණාව he is learning through suffering and challenges. විදීමෙන් අභියෝගවලින් ඉගෙන ගන්න කෙනෙක්. Hallelujah. Hallelujah. He's not waiting for answered prayers all the time. නිරන්තරයෙන්ම ඔහුගේ ආඥාවලට උත්තර බලමින් ඉන්නේ නැහැ. When challenges come. අභියෝග පැමිණියහම he faces the challenges. ඒ අභියෝග වලට මුහුණ දෙනවා. By faith. ඇදහිල්ලෙන්. Hallelujah. Hallelujah. And he learns. ඔය ඉගෙන ගන්නවා ඒ අභියෝග වලින්. He overcomes. ඒවෙන් ජය ගන්නවා. Hallelujah. Hallelujah. He is exercising his faith. ඇදහිල්ල ක්‍රියාවට ගන්නවා. He's not afraid of challenges. අභියෝග වලට බය වෙන්නේ නැහැ. Hallelujah. Hallelujah. And as he does that. ඒ දේ කරනකොට his character is changing to become like Christ. චරිතය එම පුද්ගලයාගේ වෙනස් වෙනවා ක්‍රිස්තුස් වහන්සේ වගේ වන්නට. He becomes like Christ. Hallelujah. ක්‍රිස්තුස් වහන්සේ වගේ වෙනවා. You know Hughes is becoming like Christ. Hughes කියලා කියන්නේ ක්‍රිස්තුස් වගේ වීම. He's becoming like Jesus. යේසුස් වහන්සේ වගේ වීම. Hallelujah. Hallelujah. Hallelujah. Hallelujah. You know some people, you know their first prayer is answered. සමහර අයගේ පළවෙනි ආඥාව. Second prayer is answered. පළවෙනි ආඥාව. Third prayer answer is not coming. පළවෙනි ආඥාවට පිළිතුරු ලැබෙනවා දෙවෙනි ආඥාවට පිළිතුරු ලැබෙනවා coming colors no goods තුන්වෙනි ආඥාවට පිළිතුරු ලැබෙන්නේ නැහැ වගේ coming colors no good එන විදිය හොඳ නැහැ වගේ and now they are thinking දැන් හිතනවා maybe I have to leave Pastor Roshan's church දැන් Pastor Roshan'ගේ සභාව අත්හැරියොත් හොඳයි කියලා හිතනවා because no answers to my prayer ඇයි මගේ ආඥාවට පිළිතුරු නැහනේ no answers no නැහනේ පිළිතුරු I prayed prayed prayed යාඥා කරා යාඥා කරා Pastor's prayed Pastor යාඥා කරා Pastor put his hand so hard on my head Pastor තදින් මත තබලා යාඥා කරා මම I thought I will get the answer මම හිතුවා යාඥාට පිළිතුරු ලැබෙයි කියලා let me try another church වෙන සභාවක් මම දැන් බලන්නම් Kills නැත්තම් Cargills හරියට වෙන වෙන සුපර් මාකට් වලට යනවා වගේ Kills එකේ මේක ලැබුණ නැත්තම් මම Cargills එකට යන්න එහෙම නැත්තම් Laughs එකට යන්න So the nephews is thinking like that. Nephews hitanne me aakare. But the Hughes is thinking. Namuth Hughes hitanne me aakare. This challenge is for my promotion. Me abiyoge hai mage usas swima kerege. Hallelujah. Hallelujah. This is because I'm growing up. Hallelujah. මම වර්ධනය වෙන නිසා. Hallelujah. I will embrace this challenge. මේ අභියෝගය මම වැළඳ ගන්නවා. The word of God is going to give me victory. දේව වචනය මට සාර්ථක ජයග්‍රහණය දෙනවා. Hallelujah. Hallelujah. Jesus suffered and he was made perfect. Yesus wahanse duk winda unwahanse ein sampurna. I'm not saying that you know God will give. I'm not saying, don't hear me wrong. I'm not saying that God will give you suffering. Mama kiyanne naha deviyan wahanse obata duk vedanawa denawa kiyala. In this life there will be trouble, Jesus said. Yesus wahanse kiwa me loke obata abiyoga tibenna puluwan. Hallelujah. Until you go to heaven there will be trouble, I'll tell you. Me loke oba swargayata yanakam pida tibenna puluwan. Just because you became a Christian, there's no guarantee that there be no challenges. ඔබ කිතුරුෙක් වෙච්ච ඵලියට ඔබට අභියෝග එන්න නැහැ කියලා ලියලා නැහැ දේව වචනේ. But I tell you another thing. තවත් දෙයක් මම ඔබට කියන්නම්. If you follow the word, ඔබ දේව වචනේ අනුව ගිය. If you stick to the word, ඔබ වචනය තුලම රැඳී සිටියොත්. If you stick to the word, ඔබ වචනය තුලම රැඳී සිටියොත්. You will come out victorious. ඔබ ජයග්‍රාහකව ඔබගේ අභියෝගය එළියට පැමිණෙනවා. Hallelujah. Hallelujah. Isn't that what Jesus said? Yesus වහන්සේ මේ කියන්නේ. Cheer up. Hallelujah. Don't give up. ධෛර්යමත් වෙන්න ඔබ අතාරින්න එපා. Hallelujah. ධෛර්යමත් වෙන්න. Laugh at that problem. ප්‍රශ්න දිහා බැලලා ඔබ hina වෙන්න. Laugh at that problem. hina වෙන්න ප්‍රශ්න දිහා බැලලා. Hallelujah. Rakashadaba. Rakashantarabu. Jesus said, I have overcome the world. Yesus wahanse kiwa mama lokiya jayagena tibe. You know why did he overcome? Ai Yesus wahanse lokiya jayagatte. For us. Hallelujah. Api wenuen. He didn't have to prove anything. Unwahanseta awashya unnaha kisima deyak oppu karanna. He overcame. Unwahanse lokiya jayagatte. So that I can overcome in him. Mama unwahanse thula lokiya jayaganna pirisa. That's why he said you are more than overcomers. More than conquerors. Kiwe oba atishayen jayalatte. Hallelujah. That's why he said, you little children, you have overcome them. Mage priya daruwane oba siyalla jayagena athi. Because ai kohomada? Greater is he. Manda oba thula sitina. Greater is he who is in you. Oba thula sitina tanan wahanse. Than the one of this world. Loke thula sitina tanattaata wada balawat nisa. Hallelujah. Hallelujah. Oh, glory to God. Mahime weva deviyan wahanseta. You know, when you face challenges and overcome, ඔබ අභියෝග වලට මොහොන දීලා ජය ගත්තාම you are growing up. ඔබ වර්ධනය වෙනවා. Your muscles are strengthened. ඔබගේ මස් පිඩු your bones are strengthened. ශක්තිමත් වෙනවා ඇට කටු ශක්තිමත් වෙනවා. Hallelujah. Hallelujah. Praise the Lord. ප්‍රශංසා වේවා. And my time is over.